එදා 1989 අමෘත ලිංග මහත්මයා මේ ගරු සභාවේ ඉඳගෙන එදා 80 වැඩ වර්ජනය වෙනුවෙන් පැය දෙකහමාරක් මෙතන නොවනක්වත්තා කතා කර 80 කම්කරුව ගැන. ඒවල් මේ රටේ තියුණ සියලුම UNP ආණ්ඩුව එදා කරපු මජර වැඩ ඔක්කොටම විරුද්ධව නැගී හිටලා වැඩියෙන්ම කතා කරේ එදා අමෘත ලිංගම් කියන TLF එකේ නායකයා විදියට හිටපු විපක්ෂ නායකය. මං සම්බන්ධන් මහත්මයාටත් කියනවා උතුරේ ප්‍රශ්න විතරක් නෙවෙයි රටේ ප්‍රශ්න වෙනුවෙන් කතා කරන්න කියලා එදා අමෘත ලිංගම් මහත්මයා වගේම. ඒ නිසා මොකකටද මේ සම්මුති වාදය? මොකකටද මේ ආණ්ඩුව? අපිට තියෙන පළවෙනිම ජාත්‍යන්තර පරීක්ෂණ මේ ජාත්‍යන්තර පරීක්ෂණේ අපි එක තීන්දුවක් තියෙනවා අපේ ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමා පැහැදිලි ප්‍රකාශයක් කළා දිනවා මේ රටේ කිසිම නායකෙක්ව කිසිම කෙනෙක්ව ජාත්‍යන්තර පරීක්ෂණකට ගෙනියන්න දෙන්නේ නැහැ එතකොට ඒකට අපි එකට එක්කහුවෙලා ඉන්න ඕනේ